සේය තාපි භික්කවේ දක්ඛෝ බමකාරංවා බමකාරන්තේ වාසීවා දීඝංවා අච්ඡන්තෝ දීඝං අච්ඡාමීති පජානාති රස්සංවා අච්ඡන්තෝ රස්සං අච්ඡාමීති පජානාති ඒවමේව කෝ භික්කවේ භික්ඛු දීඝං වා අස්ස සන්තෝ දීඝං අස්ස සාමීති පජානාති දීඝං වා පස්ස සන්තෝ දීඝං පස්ස සාමීති පජානාති රස්සං වා අස්ස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති රස්සං වා පස්ස සන්තෝ රස්සං පස්ස සාමීති පජානාති සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්කති සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාමීති සික්කති පස්සම් භයං කාය සංඛාරං අස්ස සිස්සාමීති සික්කති පස්සම් භයං කාය සංඛාරං පස්ස සිස්සා මීති සික්කති පද අර්ථ සේයතාපි යම් ආකාරයකින් භික්ඛවේ පින්වත් මහණෙනි දක්ඛෝ දක්ෂ වූ බමකාරෝ වා දව යතුගාන වඩුවෙක් හෝ බමකාරන්තේ වාසීවා මනා ලෙස පුහුණු වූ එම වඩුවාගේ ගෝලයෙක් හෝ දීඝං වා අච්ඡන්තෝ දව යතු ගාන විට යතු කැටය අල්ලාගෙන අත දිගු කොට දීර්ඝ ලෙස යතු ගාන්නේය දීඝං අච්ඡාමීති මම දැන් දීර්ඝ ලෙස යතු ගාමි පජානාති මනා කොට දැනගනීද රස්සං වා අජ්ජන්තෝ කෙටි ලෙස යතු ගාන්නේ නම් රස්සං අජ්ජාමීති මම දැන් කෙටියෙන් යතු ගාමි පජානාති මනා කොට දැනගනීද ඒව මේව කෝ ඒ ආකාරයෙන්ම භික්ඛවේ පින්වත් මහණෙනි භික්ඛු භික්ෂුව සද්ධර්මය අවබෝධ කොට සසරින් එතර වනු කැමති තථාගත ශ්‍රාවකයා දීඝං වා අස්ස සන්තෝ ඉදින් දීර්ඝ ලෙස ආශ්වාස කරන්නේ නම් දීඝං අස්ස සාමීති මම දැන් දීර්ඝ ලෙස ආශ්වාස කරමි පජානාති මනා කොට දැනගනි දීඝං වා පස්ස සන්තෝ ඉදින් දීර්ඝ ලෙස ප්‍රාශ්වාස කරන්නේ නම් දීඝං පස්ස සාමීති මම දැන් දීර්ඝ ලෙස ප්‍රාශ්වාස කරමි පජානාති මනා කොට දැනගනි රස්සං වා අස්ස සන්තෝ ඉදින් කෙටි ලෙස ආශ්වාස කරන්නේ නම් රස්සං අස්ස සාමීති මම දැන් කෙටියෙන් ආශ්වාස කරමි පජානාති මනා කොට දැනගනි රස්සං වා පස්ස සන්තෝ ඉදින් කෙටි ලෙස ප්‍රාශ්වාස කරන්නේ නම් රස්සං පස්ස සාමීති මම දැන් කෙටියෙන් ප්‍රාශ්වාස කරමි පජානාති මනා කොට දැනගනි සබ්බකාය පටිසංවේදී මුළු කයම හොඳින් තේරුම් ගනිමින් අස්ස සිස්සාමීති ආශ්වාස කරන්නෙමි සික්කති මනා කොට පුහුණු වෙයි සබ්බ කාය පටිසංවේදී. මුළු කයම හොඳින් තේරුම් ගනිමින්. පස්ස සිස්සාමීති. ප්‍රාශ්වාස කරන්නෙමි. සික්ඛති. මනාකොට පුහුණු වෙයි. පස්සම් භයං කාය සංකාරං. ආශ්වාස නම් වූ කාය සංස්කාරය සංසිඳුවාලමි. අස්ස සිස්සාමීති. ආශ්වාස කරන්නෙමි. සික්ඛති. මනාකොට පුහුණු වෙයි. පස්සම් භයං කාය සංකාරං. ප්‍රාශ්වාස නම් වූ කාය සංකාරය සංසිඳුවාලමින්. පස්ස සිස්සාමීති. ප්‍රාශ්වාස කරන්නෙමි. සික්ඛති. මනාකොට පුහුණු වෙයි. පද ගැලපීම. පින්වත් මහණෙනි, යම් ආකාරයකින් දක්ෂ වූ දැවයතු ගාන වඩුවෙක් හෝ මනා ලෙස පුහුණු වූ එම වඩුවාගේ ගෝලයෙක් හෝ දැවයතු ගාන විට යතු කැටය අල්ලාගෙන අත දිගු කොට දීර්ඝ ලෙස යතු ගාන්නේ නම්, මම දැන් දීර්ඝ ලෙස යතු ගාමී මනා කොට දැනගනීද? කෙටි ලෙස යතු ගාන්නේ නම්, මම දැන් කෙටියෙන් යතු ගාමී මනා කොට දැනගනීද? ඒ ආකාරයෙන්ම පින්වත් මහණෙනි, භික්ෂුව සද්ධර්මය අවබෝධ කොට සසරින් එතරවනු කැමති තථාගත ශ්‍රාවකයා ඉදින් දීර්ඝ ලෙස ආශ්වාස කරන්නේ නම්, මම දැන් දීර්ඝ ලෙස ආශ්වාස කරමි මනා කොට දැනගනි. ඉදින් දීර්ඝ ලෙස ප්‍රාශ්වාස කරන්නේ නම්, මම දැන් දීර්ඝ ලෙස ප්‍රාශ්වාස කරමි මනා කොට දැනගනි. ඉදින් කෙටි ලෙස ආශ්වාස කරන්නේ නම්, මම දැන් කෙටියෙන් ආශ්වාස කරමි මනා කොට දැනගනි. ඉදින් කෙටි ලෙස ප්‍රාශ්වාස කරන්නේ නම්, මම දැන් කෙටියෙන් ප්‍රාශ්වාස කරමි මනා කොට දැනගනි. මුළු කයම හොඳින් තේරුම් ගනිමින් ආශ්වාසය කරන්නෙමි මනා කොට පුහුණු වෙයි. මුළු කයම හොඳින් තේරුම් ගනිමින් ප්‍රාශ්වාස කරන්නෙමි මනා කොට පුහුණු වෙයි. ආශ්වාස නම් වූ කාය සංස්කාරය සංසිඳුවාලමින් ආශ්වාස කරන්නෙමි මනා කොට පුහුණු වෙයි. ප්‍රාශ්වාස නම් වූ කාය සංස්කාරය සංසිඳුවාලමින් ප්‍රාශ්වාස කරන්නෙමි මනා කොට පුහුණු වෙයි. විස්තර. මෙතනදී බුදුරජාණන් වහන්සේ සොඳුරු උපමාවකින් ආනාපාන සතියට සිත යොමු කළ යුතු ආකාරය පැහැදිලි කරන සේක. වඩුවෙක් මනා සිහි කල්පනාවෙන් යතු ගාන්නේ යම්සේද, එවැනි සිහි කල්පනාවකින් ය ආනාපාන සතිය වැඩිය යුත්තේ. සිතේ පවතින පොදු ලක්ෂණයක් නම් නොයෙකුත් අරමුණු ඔස්සේ සිත විසිරී පැවතීමය. නොයෙක් දේ සිතමින් කල් ගෙවීමටය අප කවුරුත් පුරුදු වී සිටින්නේ. ඒවා විතර්ක වශයෙන් හඳුන්වනු ලැබේ. ආනාපාන සතිය වැඩීම තුළින් ඒ විතර්ක පහසුවෙන් දුරුකරගත හැකි බව සද්ධර්මයේ සඳහන්ව තිබේ. ආනාපාන සති භාවේ තබ්බා විතක්ඛූ පච්ඡේදාය. විතර්කයන් නැසීමට නම් ආනාපාන සතිය වැඩිය යුතුය. මේ ගිය සූත්‍ර උදාන. විවිධාකාර සිතුවිලි ඔස්සේ සිත විසිරී පැවතීම සමාධියට බලවත් බාධාවකි. එම බාධකයන්ගෙන් මිදීමේ හොඳම උපාය නම් ආනාපාන සතිය වැඩිමය. ආනාපාන සති භාවනාව කරගෙන යන අතරතුරදී කායික වේදනා ආදී ඇතිවේ නම් ඒවා මෙනෙහි නොකළ යුතුය. ඒට සිත යොමු නොකළ යුතුය. යලි යලිත් ආනාපාන සතියේම සිත පිහිටුවා ගත යුතුය. භාවනා කරගෙන යන අතරතුර සමහරුනට නොයෙකුත් දර්ශන පෙනෙන්නට ඉඩ තිබේ. බොහෝ කලක් මුළුල්ලේ මේ මායා ස්වරූපී වූ සිත වැළඳගත් නොයෙකුත් හැඟීම් තිබෙන බව අපි නොදනිමු. ඒවා නොයෙකුත් වේශයෙන් සැබෑ ලෙසට මෙන් අප ඉදිරියේ පෙනෙන්නට ඉඩ තිබේ. හොඳම දේ නම් ඒවා ගණනකට නොගෙන අත්හැර දැමීමයි. බාහිර අරමුණකට සිත යොමු වුවහොත් ආනාපාන සතියෙන් සිත බැහැර වූ බව තේරුම් ගැනීම ඉතාමත් අවශ්‍ය දෙයකි. ආනාපාන සතියේ අරමුණු හිතේ මැවි පෙනෙන පින්තූර බැලීම නොවේ. බාහිර කිසිදු අරමුණක සිත විසිරෙන්නට ඉඩ නොදී ආනාපාන සති අරමුණේ පමණක් සිත එකතැන් කිරීමය. එහෙත් පංච නීවරණයන්ගෙන් සිත පීඩාවට පත්වන විට උපක්‍රමශීලීව සිත එයින් මුදවා ගත යුතුය. ආනාපාන සතිය වඩාගෙන යන විට රාගයෙන් සිත පෙළෙයි නම් අසුභය වැඩිය යුතුය. අසුභ භාවනාවෙන් සිත සංසුන් වූ විට යලි ආනාපාන සතියේ සිත පිහිටුවා ගත යුතුය. යම් හේකින් ද්වේෂ සහගත හැඟීම් මතුවී එයිනම් ආනාපාන සතිය නවතා මෛත්‍රිය පැතිර විය යුතුය. මෙත් සිතේ බලවත් බව නිසා අර ද්වේෂයේ බලය මැකී ගිය විට යලි ආනාපාන සතියට සිත යොමු කළ යුතුය. හොඳින් ප්‍රගුණ වූ විට ආනාපාන සතිය තුළ බොහෝ වේලාවක් සිත රඳවා ගැනීමේ හැකියාව තමාට ලැබෙනු ඇත. ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති. බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති. අජ්ජත්ත බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති. පද අර්ථ ඉති මේ ආකාරයෙන් අජ්ජත්තං වා කායේ තමාගේ යයි සලකනු ලබන කයෙහිද කායානුපස්සී කය පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන්ම දකිමින් විහරති වාසය කරයි. බහිද්ධා වා කායේ අනුන්ගේ යයි සලකනු ලබන කයෙහිද කායානුපස්සී කය පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන්ම දකිමින් විහෙරති වාසය කරයි. අජ්ජත්ත බහිද්ධා වා කායේ තමාගේ යයි සලකනු ලබන කයෙහිද අනුන්ගේ යයි සලකනු ලබන කයෙහිද කායානුපස්සී කය පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන්ම දකිමින් විහෙරති වාසය කරයි. පද ගැලපීම. සද්ධර්මය අවබෝධ කරනු කැමති තැනැත්තා තමාගේ යයි සලකනු ලබන කයෙහිද මේ ආකාරයෙන් කය පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි. අනුන්ගේ යයි සලකනු ලබන කයෙහිද මේ ආකාරයෙන් කය පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි. තමාගේ යයි සලකනු ලබන කයෙහිද අනුන්ගේ යයි සලකනු ලබන කයෙහිද මේ ආකාරයෙන් කය පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි. විස්තර. ශ්‍රාවකයාට මෙහිදී පෙන්වා දෙනු ලබන්නේ පළමුවෙන්ම තමාගේ කය දෙස බලන ලෙසය. දෙවනුව ඒ අනුසාරයෙන් අනුන්ගේ කය දෙසද බලන ලෙසය. ආශ්වාස ප්‍රාශ්වාස පිළිබඳව යම් ඒකාග්‍රතාවයක් ඇතිව තමා දෙස බලා සිටින විට තේරුම් ගන්නා තත්වයම අනුන්ගේ ආශ්වාස ප්‍රාශ්වාසයේත් ඇති බව අවබෝධ කර ගැනීම ඉතා වැදගත්ය. එවිට තමා මෙන්ම අනුන්ද එකම ධර්ම ස්වභාවයක පැවැත්මක් ලෙස පහසුවෙන් තේරුම් ගත හැකිය. අප යථාර්ථය වශයෙන් දැක්ක යුත්තේ තමා යනු කවරේක්ද කියා පමණක් නොවේ. ඒ තුළින්ම අනුන් යනු කවරේක්ද කියා තේරුම් ගැනීමේ අවස්ථාවද අපට සැලසේ. තමාද අනුන්ද යන දෙපැත්තේම ජීවිත පැවැත්ම පිළිබඳ ඉතා පුළුල් ආකාරයේ අවබෝධයක් ලබාගත හැකිවනු ඇත. සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. පද අර්ථ. සමුදය ධම්මානුපස්සීවා. මේ ආශ්වාස ප්‍රාශ්වාස නම් වූ කාය ස්වභාවය හටගන්නා ආකාරයද අවබෝධයෙන් දකිමින් කායස්මින් කායානුපස්සනාවෙන් විහෙරති වාසය කරයි. වය ධම්මානුපස්සීවා. මේ ආශ්වාස ප්‍රාශ්වාස නම් වූ කායික ස්වභාවය අභාවයට යන ආකාරයද අවබෝධයෙන් දකිමින් කායස්මින් කායානුපස්සනාවෙන් විහෙරති වාසය කරයි. සමුදය වය ධම්මානුපස්සීවා. මෙසේ ආශ්වාස ප්‍රාශ්වාස නම් වූ කායික ස්වභාවය හටගන්නා ආකාරයද අභාවයට යන ආකාරයද අවබෝධයෙන් දකිමින් කායස්මින් කායානුපස්සනාවෙන් විහෙරති වාසය කරයි. පද ගැලපීම. මේ ආශ්වාස ප්‍රාශ්වාස නම් වූ කායික ස්වභාවය හටගන්නා ආකාරයද අවබෝධයෙන් දකිමින් කායානුපස්සනාවෙන් වාසය කරයි. මේ ආශ්වාස ප්‍රාශ්වාස නම් වූ කායික ස්වභාවය අභාවයට යන ආකාරයේද අවබෝධයෙන් දකිමින් කායානුපස්සනාවෙන් වාසය කරයි. මෙසේ ආශ්වාස ප්‍රාශ්වාස නම් වූ කායික ස්වභාවය හටගන්නා ආකාරයේද අභාවයට යන ආකාරයේද අවබෝධයෙන් දකිමින් කායානුපස්සනාවෙන් වාසය කරයි. විස්තර. ආශ්වාස ප්‍රාශ්වාසයේ සමුදය යනු එය හට ගන්නා ආකාරයයි. මෙහි විස්තර වන්නේ ආශ්වාස ප්‍රාශ්වාස කියා දෙයක් පවතින්නේ කෙසේදැයි සද්ධර්මය තුළින් විමසා බැලිය යුතු බවයි. බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළේ මේ කය වනාහි සතර මහා භූතයන්ගෙන් සැකසී ඇති දෙයක් ලෙසය. මාපියන්ගේ උපකාරයෙන් ජනිත වූ හා ගොරෝසු ආහාරයෙන්ද යැපෙන දෙයක් ලෙසය. ආශ්වාස ප්‍රාශ්වාස අයිති මේ කයටය. හුස්ම හෙලන්නේත් ගන්නේත් සතර මහා භූතයන්ගෙන් හටගද්දේය. එසේනම් ආශ්වාස ප්‍රාශ්වාස යනු රූප ධර්මයකි. මෙතනදී රූපයන්නේහි අර්ථය නැසී වෙනසී යන ධර්මතාවයක් බවයි. කයක් නැතිනම් අපට ආශ්වාස ප්‍රාශ්වාස දැනගැනීමට ක්‍රමයක් නැත. ආශ්වාස ප්‍රාශ්වාස යනු සකස් වූ දෙයකි. සංකත එනම් හේතුඵල ධර්මතාවෙන් සකස් වූ දෙයකි. මේ තේරුම් ගන්නේ කෙසේද? ආනාපාන සතිය අප තේරුම් ගන්නේ කයත් ආශ්වාස ප්‍රාශ්වාසයේ හැපීමත් නිසාය. කයත් ආශ්වාස ප්‍රාශ්වාසයේ හැපීමත් මේ ගැන සිතින් දැන ගැනීමත් එනම් කාය විඥානයත් යන තුනේ එක්වීමකි මෙතන තිබෙන්නේ. ඒ එක්වීම සද්ධර්මයේ හඳුන්වනු ලබන්නේ පස්ස හෙවත් ස්පර්ශය නාමේනි. මෙසේ එක් වූ දෙයක විඳීමක් සැප හෝ දුක් හෝ උපේක්ෂා හෝ වේදනාවක් තිබේ. මෙසේ එක් වූ දෙයක හඳුනා ගැනීමක් තිබේ. මෙසේ එක් වූ දෙයක් කෙරෙහි චේතනාව යොමු වේ. සිත ක්‍රියාත්මක වේ. මෙසේ ආශ්වාසය තුලද රූප වේදනා හඳුනා ගැනීමේ හඳුනා ගැනීම එනම් සංඥා, චේතනා එනම් සංකාර, සිත එනම් විඥාණය හටගන්නා ආකාරයේද නැසී යන ආකාරයේද ප්‍රාශ්වාසය තුලද මෙසේ පංච උපාදානස්කන්ධේ හටගන්නා ආකාරයේද නැසී යන ආකාරයේද දකි. එවිට ශ්‍රාවකයා සද්ධර්මය තුලින් දකින්නේ අනිත්‍ය වූ හේතුඵල දහමකි. එනම් සකස් වූ සංකත දහමකි. මෙසේ සැකසුන දෙයක පවතින අනිවාර්ය ලක්ෂණය පිළිබඳව බුදුරජාණන් වහන්සේ වදාළ අවස්ථාවක් දක්නට ලැබේ. පින්වත් ආනන්දේනි, ඔබින් කෙනෙක් මෙසේ ඇසුවොත් ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද? ආයුෂ්මත් ආනන්දේනි, හට ගැනීමක් පෙනෙන්නේ, වෙනසීමක් පෙනෙන්නේ, වෙනස් වෙමින් පැවතීමක් පෙනෙන්නේ කවර ධර්මයන්ගේද? භාග්‍යවත් බුදුරජාණන් වහන්ස, යම් කෙනෙක් මගෙන් ඔය කරුණ ගැන විමසුවොත් මම මෙසේ ප්‍රකාශ කරමි. ආයුෂ්මතුනි, සතර මහා භූතයන්ගෙන් හටගත් රූපයේද ස්පර්ශයෙන් හටගත් විඳීමේද ස්පර්ශයෙන් හටගත් හඳුනා ගැනීමේද ස්පර්ශයෙන් හටගත් චේතනාවේද නාම රූපයෙන් හටගත් සිතේද ඔබ ඔය අසන හට ගැනීමද පෙනේ, වෙනසීමද පෙනේ, වෙනස් වෙමින් පැවතීමද පෙනේ? පඨම ආනන්ද සුත්ත සංයුක්ත නිකාය. සමස්ත ලෝක ධාතුවම තෙම පොදු මේ ධර්මතාව, මේ සංකත ලක්ෂණය ශ්‍රාවකයාට ආනාපාන සති භාවනාව හරියාකාර ලෙස ප්‍රගුණ කිරීමෙන් අවබෝධ කරගත හැකිය. අත්තිකායෝතිවා පනස්ස සතිපච්චු පට්ටිතා හෝති. යාවදේව ඥානමත්තාය පතිස්සතිමත්තාය අනිස්සිතෝච විහෙරති. නචකින්චි ලෝකේ උපාදියති. ඒවම් පිඛෝ භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති. පද අර්ථ. අත්තිකායෝ තිවා හේතුඵල දහමින් සකස් වූ සංකත ධර්මයක් වශයෙන් පවතින අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ ආශ්වාස ප්‍රාශ්වාස නම් වූ කයක් තිබේ යැයි. පනස්ස සද්ධර්මය අවබෝධ කරනු කැමති ශ්‍රාවකයා හට. සති කය පිළිබඳ මනාව යොමු කළ සිහිය. පච්චුපට්ඨිතා හෝති බලවත්ව පිහිටියේ වෙයි. යාව දේව එසේ කායානුපස්සනාවෙහි මනාව පිහිටි සිත තව දුරටත් ඥාන මත්තාය අවබෝධ ඥානයේ දියුණු වීම පිණිසම පවති. පතිස්සති මත්තාය බලවත්ව සිහිය දියුණු වීම පිණිසම පවති. අනිස්සිතෝච එබඳු තැනැත්තා ආශ්වාස ප්‍රාශ්වාසය පවා මමය මගේය මගේ ආත්මය වශයෙන් ග්‍රහණය කර නොගෙන විහරති වාසය කරයි. නච කිංචි ලෝකේ උපාදීයති ලෝකේ කිසිවක් කිසිම පිළිවෙලකින් ග්‍රහණය කර නොගනි. ඒවම්පි කෝ මේ ආකාරයෙන්ද භික්කවේ පින්වත් මහණෙනි භික්ඛු භික්ෂුව කායේ සතර මහා ධාතුන්ගෙන් හටගත් මේ කයෙහි ආනාපාන සතිය අරමුණු කොට කායානුපස්සී කය පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන්ම දකිමින් විහරති වාසය කරයි. පද ගැලපීම සද්ධර්මය අවබෝධ කරනු කැමැති ඒ ශ්‍රාවකයා හට හේතුඵල දහමින් සකස් වූ සංකත ධර්මයක් වශයෙන් පවත්නා වූ අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ ආශ්වාස ප්‍රාශ්වාස නම් වූ කයක් තිබේ යැයි කය පිළිබඳ මනාව යොමු කර සිහිය බලවත්ව පිහිටියේ වෙයි. එසේ කායානුපස්සනාවෙහි මනාව පිහිටි සිත තව දුරටත් අවබෝධ ඥානය දියුණු වීම පිණිසම පවති. බලවත්ව සිහිය දියුණු වීම පිණිසම පවති. එබඳු තැනැත්තා ආශ්වාස ප්‍රාශ්වාසයේ පවා මම මාගේය මාගේ ආත්මය වශයෙන් ග්‍රහණය කරනුගෙන වාසය කරයි. ලෝකේ කිසිවක් කිසිම පිළිවෙලකින් ග්‍රහණය කරනුගනි. මේ ආකාරයෙන්ද පින්වත් මහණෙනි භික්ෂුව සතර මහා ධාතුන්ගෙන් හටගත් මේ කයෙහි ආනාපාන සතිය අරමුණු කොට කය පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි. විස්තර බොහෝ පරිවර්තනවල අත්තිකායෝති යන පද තේරුම් ගෙන තිබෙන්නේ සත්වේ පුද්ගලයේ කියා දෙයක් නැත ආශ්වාස ප්‍රාශ්වාස නම් කය පමණක් ඇත යනුවෙනි. සමහරුන් පවසන්නේ නාම රූප පමණක් ඇත සත්වයන් පුද්ගලයන් නැත යනාදී වශයෙනි. එහෙත් මෙහි සැබෑ අර්ථය නම් හේතුඵල දහමින් සකස් වූ අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ ආශ්වාස ප්‍රාශ්වාස නම් වූ කායික ස්වභාවයක් ඇත යන අදහස මිත මිස සත්වයන් පුද්ගලයන් නැත යන අදහස නොවේ. සතිපට්ඨාන සූත්‍රය ආරම්භ වන්නේ සත්තානං විසුද්ධියා හෙවත් සසරට වැටි කිලිටි වී ගිය සත්වයන්ගේ පිරිසිදු භාවය පිණිස මේ සද්ධර්මය උපකාරී වන බව සඳහන් කිරීමෙනි. එසේනම් සත්ව පුද්ගල කියා දෙයක් නැද්ද? මේ අතිශයින්ම පැහැදිලි ලෙස තේරුම් කරගත යුතු කරුණකි. නැතහොත් විවිධාකාර වූ බාහිර විස්තර ඔස්සේ ගොස් ඒ පිළිබඳ දැනුම වඩාත් සංකීර්ණව විපරිත වීමට ඉඩ තිබේ. වරක් රාධ තෙරුණුවෝ බුදුරජාණන් වහන්සේගෙන් මෙසේ විමසූහ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සත්වයා සත්වයායයි කියනු ලැබේ. සත්වයායයි කියන්නේ කුමන අදහසකින්ද? පින්වත් රාදේනි, රූපය කෙරෙහි, වේදනාව එනම් විඳීම් කෙරෙහි, සංඥාව එනම් හඳුනා ගැනීම කෙරෙහි, චේතනා පහළ කිරීම කෙරෙහි, සිත කෙරෙහි යම් කැමැත්තක් ඇද්ද, යම් ඇල්මක් ඇද්ද, යම් ආශාවක් ඇද්ද, යම් ආශාවක් ඇද්ද, එනිසාම එහි ඇලී ගියේය, වෙලී ගියේ යන අදහසිනි සත්වයා කියා කියන්නේ. සත්තසුත්ත සංයුත්ත නිකාය. සත්වේකු පුද්ගලයකු කියා දෙයක් නොතිබේ නම් බුදුරජාණන් වහන්සේ මෙතනදී ඒ බව ඒකාන්තයෙන්ම වදාරනසේක. බොහෝ දෙනෙකු තේරුම් ගෙන තිබෙන්නේ සත්ව පුද්ගල යන වචන හා ආත්මය යන වචනයේ අර්ථය සමාන ලෙසය. එහෙත් ඒ වැරදි අදහසකි. එසේ අර්ථ වරදවා ගැනීම නිසාය මේ අවුල හටගෙන තිබෙන්නේ. සත්වයා පුද්ගලයා යන අදහස තුළ ආත්මය යන අර්ථය නැත. ආත්මය යන්නේ අදහස නොවෙනස්ව ස්ථීර සනාතන රූප වේදනා සංඥා සංකාර හා සිතක් තිබේ යන්නේය. එහෙත් එබඳු ස්ථිර කිසිවක් මුළු මහත් විශ්වයේම නොමැත. සත්ව පුද්ගල යන්නේහි ඇත්තේ ඒට හාත්පසින්ම වෙනස් අදහසකි. උත්සාහය, වීරය, ධෛර්යය, උපක්‍රමය ආදිය පවතින්නේ සත්ව පුද්ගල පදනම මත බව බුදුරජාණන් වහන්සේ අවබෝධ කළ දෙයකි. එක්තරා බ්‍රාහ්මණ වංශික මිනිසෙක් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ තම අදහස පෙන්වා දුන්නේ මෙසේය. පින්වත් ගෞතමයන් වහන්ස, තමා කරනවා කියා දෙයක් නැත, අනුන් කරනවා කියා දෙයක් නැත යන්න මාගත් මතවාදයකි, මාගත් දෘෂ්ටියකි. එවිට බුදුරජාණන් වහන්සේ වදාළේ සත්වයන් පුද්ගලයන් නැත යැයි දොඩමින් සිටින්න ඔවුන්ගේ ඇස් අරවන අපූරු පිළිතුරකි. පින්වත් බ්‍රාහ්මණය, එබඳු මතවාද ඇති, එබඳු දෘෂ්ටි ඇති කෙනෙකු මට දකින්නට නොලැබේවා, අසන්නට නොලැබේවා. තමාම හොඳින් එහෙ මෙහෙ ඇවිදිමින්, තමාම හොඳින් ඉදිරියට පසුපසට යමින්, තමා කරනවා කියා දෙයක් නැත, අනුන් කරනවා කියා දෙයක් නැතියයි කියන්නේ කෙසේද? පින්වත් බ්‍රාහ්මණය, ඔබ කුමක්ද මේ ගැන සිතන්නේ? යම් වැඩකට යුත්තක් අලුතින් පටන් ගන්නවා කියා දෙයක් නැද්ද? පින්වතුන් වහන්ස, එබඳු දෙයක් නම් තිබේ. එසේනම් බ්‍රාහ්මණය, යම් වැඩකට යුත්තක් අලුතින් පටන් ගැනීමක් තිබෙන නිසා ඒ වැඩ පටන් ගන්නා වූ සත්වයන් සිටිනවා නේද? එසේ පින්වතුන් වහන්ස, පින්වත් බ්‍රාහ්මණය, යම් වැඩ කටයුත්තක අලුතින් පටන් ගැනීමක් තිබෙන නිසා ඒ වැඩ පටන් ගන්නා වූ සත්වයන් සිටිනවා යනු තමා කරනවා, අනුන් කරනවා යන දෙයක් තිබීමයි. පින්වත් බ්‍රාහ්මණය, පටන්ගත් වැඩ ඉදිරියට ගෙනියනවා කියා දෙයක් නැද්ද? දැඩි උත්සාහයක යෙදෙනවා කියා දෙයක් නැද්ද? ධෛර්ය උපදවා ගන්නවා කියා දෙයක් නැද්ද? වීරිය පවත්වනවා කියා දෙයක් නැද්ද? උපක්‍රම යෙදෙනවා කියා දෙයක් නැද්ද? පින්වතුන් වහන්ස, එබඳු දෙයක් තිබේ. පින්වත් බ්‍රාහ්මණය, එසේ පටන්ගත් වැඩ ඉදිරියට ගෙන යාමක් තිබෙන නිසා, දැඩි උත්සාහයක යෙදීමක් තිබෙන නිසා, ධෛර්ය උපදවා ගැනීමක් තිබෙන නිසා, වීර්ය පැවැත්මක් තිබෙන නිසා, උපක්‍රම යෙදීමක් තියෙන නිසා, එසේ උපක්‍රමයෙන් කටයුතු කරන සත්වයෙක් සිටිනවා නේද? එසේ පින්වතුන් වහන්ස පින්වත් බ්‍රාහ්මණය එබඳු සත්වයන් සිටිත් යනු තමා කරනවා අනුන් කරනවා යන අදහසමය. අත්තකාර සුත්ත අංගුත්තර නිකාය. මෙයින් අපට පැහැදිලිව පෙනෙන්නේ සත්වයන් පුද්ගලයන් සිටින භවය. එහෙත් කිසිලෙසකිනුත් කිසිම පිළිවෙලකිනුත් ආත්මයක් හෝ ආත්මයකට අයත් දෙයක් දැක්ක නොහැකිය. අප අවබෝධ කරගත යුත්තේ අන්න ඒ යථාර්ථය මිස හුදු මනං කල්පිතයන් නොවේ. ආනාපාන පබ්බං නිට්ටිතං. ආනාපාන සති භාවනාව ගැන විස්තර වන මෙම කොටස මෙතකින් නිමා විය.